සේවකයන් සඳහා ක්‍රියාත්මක කරපු අඳවා ගැනීම් පරිපාටි සහ සේවා ව්‍යවස්ථාව 2006 වර්ෂයේ ඉඳලා වෙනස් කරනවා. ඒ වෙනස් කිරීම තුළ මේ වන විට සැපල් දෙපාර්තමේන්තුවේ තනතුරු ගණනාවක් අහෝසි වෙනවා. මේ තනතුරු අහෝසි කරාට ඒ තනතුරු වලින් ඉටු කරන ලද සේවා කිරීම සඳහා විකල්ප ක්‍රියාමාර්ගයක් මේ වෙනතෙක් යෝජනා කරලා නැහැ. සේවකයන්ගේ උසස් කිරීම වැටුප් සහ මානව සම්පත් කළමනාකරණ ගැටලු සම්බන්ධයෙන් මේ අවුල් සහගත තත්ත්වය තුළ විසඳුම් ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වෙලා තිබෙනවා. දේශපාලන අධිකාරියේ සහ අනිකුත් ආයතනවල අවධානය යොමු කර ගැනීම සඳහා අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයක් අපි අද ඉඳලා ක්‍රියාත්මක කරනවා. කෙසේ වෙතත් මාසයක් වගේ කාලයක් ඇතුළත අපිට මේ සඳහා ස්ථිරසාර විසඳුමක් නොලැබුණොත් අඛණ්ඩ වැඩ වර්ජනයකට යනවා.